ඉතාම සාමකාමී ස්ථාවර තත්ත්වයක් තිබෙන පසුබිමක සැකයට භාජන වූ සියලු පුද්ගලයන් හා සංවිධාන සැකයෙන් තොර බව සාක්ෂියට 100ක් සහතික වූ අවස්ථාවක එසේ තහනම් ඉවත් කිරීම නිවැරදි. නමුත් දැනට බරපතල සැක සංඛ්‍යා තිබෙනවා. මේ කණ්ඩායම් වෙනම රාජ්‍ය බිහි කිරීමේ ව්‍යාපෘතියෙන් සඳහා අවිභාවිත කිරීමේ පුරුද්දෙන් ඈත් වී සිටිනවාද යන්න. එවැනි සැක සංඛ්‍යා පවතින විටක මෙවැනි තීරණයක් ගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි මම විශ්වාස කරන්නේ. ඒ සඳහා වූ සාක්ෂි වෙන රටවලුනුත් සොයාගන්නට පුළුවන්. මන්ද ඉතාම බියකරු ත්‍රස්තවාදයක් මර්ධනය කොට සැලකිය යුතු කලක් ගත විය යුතුයි මේ සැක සංඛ්‍යා දුරුකොට යථා තත්ත්වයට පත්වීම සඳහා.